රාජකීයද ඇතිකර ප්‍රතිසංස්කරණය අවුරුදු 10ක් 15ක් ගෙනියන්න තිබුණේ. 21 වෙනි ශතවර්ෂයට අනුකූලව අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් සිදු වෙලා නැහැ. අපි ඒ නිසා පස්සට ගිහින් තියෙනවා. යුරෝපීය රටවල්, නැගෙනහිර ආසියාව, කොරියාව, චීනය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව ඔක්කොම ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් තීරණය කරලා තියෙන්නේ ආපහු අධ්‍යාපනය මුල් තැන දීලා මේ සැරේ ප්‍රතිසංස්කරණයක් නෙමෙයි අධ්‍යාපන විප්ලවයක් ඇති කරගන්න. ඒක අපිට කරන්න පුළුවන්. ප්‍රධාන හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපිට අපි යහපාලනයක් ඇති කරලා ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් ඇති කරලා තියෙනවා.